කරුණාකරලා බලන්න බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳුම් ස්ථාන හා වදක ආධාරවල මේකේ කොමිෂන් සභා වාර්තාව. මේක චන්දිකා මැතිණිය පත් කළේ මේගොල්ලන්. දැන් එතුමිය ඔක්කොටම හොරු කියනවනේ. දැන් එතුමියම පත් කරපු එකේ කොමිෂන් සභා වාර්තාවයි නොදැම්මේ. ඇයි පියවර නොගත්තේ? රනිල් මල්ලි නිසාද? අනුරත් බාලමල්ලි නිසාද? දැන් එතන අනිත් මිනිස්සුන්ට හොරුයි කියන්නේ. 2005 එතුමිය ඉවත් වෙච්ච ගමන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා උදව් කළේ මැතිවරණේ. හොරු නිසා උදව් කරන්න නැහැලු සන්ධානයට. 2005 හොරගම් කරන්න විදිහක් නැහැ නේ. ඔබ බලයට අවිල්ලත් ඒ. ඊළඟට කියනවා සතෙකුට දෙන්නලු. මිනිස්සුන්ට ඡන්ද දෙන්නේ AI නියෝජනය කරන ලාංඡනයක් විතරයි සත්තු. මේවා ද්වේෂ සහගත ප්‍රකාශ. අනුරපින්ස්ලා කරපු ඒවා මේකේ තියෙනවා. ඉතිහාසයේ සම්පූර්ණයෙන් වහලා තමයි මේගොල්ලෝ යන්න හදන්නේ. මිහිදන් කරපු දේහ ගොඩ අරගෙන. පැහැදිලිව කියනවා නැවත භීෂණ යුගයකට එනවා.